අපි කවුරුත් දන්නවා අපි ලයික් කියලා ගිහින් නැත්නම් අපිට රෙඩ් නොටිස් එකක් එවනවා. එවනවානේ. කපනවානේ. එතකොට මෙච්චර කාලයක් කියාසේ කියලා තියෙනවා ගිහින් නැත්නම් මාසයක් පරක් වුණා. මම එකම එකපාරේ මාසෙයි දවසක් පරක් කියලා අපේ හිතපු සමාපති කවුද දැන් සිල්වර් වලට ගියේ යාගෙන් ඇහැ. දවසක් පරක් වුණා මිස්ටේක් එකක් කියලා දැන් ගිවනවා කිව්වා. එච්චරමයි උනේ. සල්ලි ඇඟලි පුල් හරි දෙනවා මං ඒක දෙනවා ටියාසේ. ඒක දෙන්න නැති වෙන්නේ නැහැ. ඒක දීලා තියෙනවා. ඉතින් මේගොල්ලන්ට කියන්නේ දැන් මේ කතාවකට ඒගොල්ලන්ගේ වරද. ලස්සන වර්ධනේ මේ යට මේ නෙගා ටෙලිෆෝන් එකට. දැන් මංගල සෞරිය මාත්‍යක් කියන්නේ මං ආන්දිකේ මේ බිල් පිළිසිස් කියන්නේ එන්නේ කියලා. පොල්දාවල මාත්‍යකවල පොල්දාවල වාසිය ලොකු වරද. ඇයි මාව ගිනාවේ නැත්තේ මේකට? හැම ඇප්ලිකේෂන් එකේ තියෙන මගේ ටෙලිෆෝන් නම්බරේ මමයි ඕන වෙලාවට කතා කරන්න කියලා. එතන මේක නම් අපෙන් සෞරපතුමගෙන් කිසි දෙයක් අහලා නැහැ මේගොල්ලෝනේ. නැහැ. අවුරුදු 25ක්. අවුරුදු 25ට මොකුත් අහලා නැහැ. ඇයි වෙන්නේ? මොකුත් දන්නේ නැහැ. මම උදේ තමයි දන්නේ මේගොල්ලන් උස්සාවේ ඔබේක දැක්කේ අර පෙරේදාන දින 100 දන්නේ නැහැ කියලා මේ ඇමරිකාවේ තිබුණා ප්‍රෙසිඩන්ට්. ඉතින් ඒක මම සැක කරපු එකට. නැව් දෙන්නේ මේගොල්ලන්ට පුළුවන්. නැව් ගන්නෑ. ආ දැන් ඕකේ සභාපති කවුද? ජනරාල් ප්‍රතිගේ සෙක්‍රටරි එකගේ 18ක් තියෙනවා. ඒක දැන් ඇරියා අවුරුදු 30ක් කියන ඕනේ කියන මනුස්සයනේ. මම හොඳට දන්නවා ස්ටිප් නැද්ද? උදයන්ද පස්සේ ලෙහෙම් පිටි එක්ක ජනහන්ට දැන් බින්දියනවා. ඔහුගේ කාලේ ආවන ජනහනට අනේ සෝ. මතකද? දැන් අමතක වෙලා. නිජ දාස මහත්